චන්ද පරිත්තම් ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාමත්තියං විහෙරති ජේතවනේ අනාථ පින්ඩිකං ස ආරාමේ තේන කෝපන සමයේන චන්දිමා දේව පුන්තෝ රාහුනං අසුරින්දේන ගහිතෝ හෝති නතකෝ චන්දිමා දේව පුත්තෝ භගවන්තං අනුස්සරමානෝ කායං වේලායං ඉමං ගාතං අභාසි නමෝ තේ බුද්ද වීරක්ඛෝ වික්ඛමුක්ඛසි සම්බදි සම්බාද පටිපන්නෝස්මි තස්ස මේ සරණං භවති අතකෝ භගවා චන්දිමං දේව පුත්තං ආරම්භ රාහුං අසුරින්දං ගාථාය අඤ්ඤමාසි තථාගතං අරහන්තං චන්දිමා සරණං ගතු රාහු චන්දං පමුංචසු බුද්ධාලෝකානුකම්පකාති නතකෝ රාහු අසුරින්දෝ චන්දිමන් දේව පුත්තං මුංචිත්වා තරමාන රූපෝ යේන වේපෙචින්ති අසුරින්දෝ තේන උපසංකමි උපසංකමිත්වා සංවිංගෝලෝ මාත්ත ජාතෝ ඒකමන්තං අත්තාසි ඒකමන්තං තිතං කෝරාහුං අසුරින්දං වේපචින්ති අසුරින්දෝ ගාතාය අඤ්ඤමාසි කින්නු සන්තරමානව රාහු චන්දං පමුංචසි සංවිංගරූපෝ ආගම්ම කින්නු බීතෝවතිත්තසීති සත්තදාමේ ඵලේ මුන්දා ජීවන්තෝන සුඛං ලබේ බුද්ධගාථාභිජීතෝමි නොචේ මුංචෙය්‍ය චන්දිමන්ති